ආර්යවරුන්ට සීමාවක් නැහැ. සීමාවක් තිබුණොත් අනුසෝතගාමි. සීමාවක් නැත්තම් පටිසෝතගාමි. ඇයි මේ සීමාවක් තිබුණොත් අනුසෝතගාමි කිව්වේ? සීමාවක් තියෙන හැමතැනම එයා ඇලෙනවා ගැටෙනවා. දැන් මේක බැංකුවක්. මේක බැංකුවක්. බැංකුවේ සම්පූර්ණ සල්ලි තියෙන රුපියල් 1000යි. 100 10ක් තියෙනවා. දැන් ඒ 10න් 8ක් තියෙන උපාසක මාත්‍යාගේ නමට. උපාසක මාත්‍යා නමට 2යි තියෙන්නේ. 100 2යි තියෙන්නේ. දැන් උපාසක මාත්‍යාගේ ඒ 8 උපාසක මාත්‍යා නමට දානවා. දැන් කීයේද? 10යි. එතකොට උපාසක මාත්‍යා කියන්නේ මේක කරදරයි මට මේක අත්හරින්න ඕනේ. ඒ 10 අරගෙන අර උපාසක මාත්‍යාගේ නමට දානවා. මෙතන නම් වල වෙනස් වීමක් වුණා මිසක් බැංකුවේ 100 වෙනස් වුණාද? මේක දකින්න ඕනි පාසක මාත. මේ ලෝකේ කිසිම දෙයක් වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. අර තිබිච්ච ටික වෙනස් වෙනවා. එදා මේ අක්කරදායි උපාසක මාත්‍යාගේ. මේ උපාසක මාත්‍යා ගත්තා මේ උපාසක මාත්‍යාගේ. මේ ඉඩම්ම මාරු වෙනවා. බඩු මුට්ටු මාරු වෙනවා. එකම මුදල එකම ප්‍රමාණය අතින් අතට යනවා. අපි හිතනවා මේක මගේ කියලා නෑ. මේක අද අපි ළඟ තියෙනවා. ඒක තවත් කෙනෙක් ළඟ තියෙයි. කුසල් තියෙන තාක්කල් ඒව රැස් වෙනවා. කුසල් ඉවර වෙනකොට ඒ කුසල් තියෙන කට්ටිය ළඟට මේක අත මාරු වෙනවා. කුසල් අකුසල් වල තීන්දුව නිසා ඒ විශ්ව න්‍යාය ධර්මයට අනුව සැප සම්පත් අඩු වැඩි වීම සිද්ධ වෙනවා. අද මට කුසල් තියෙන ඒ නිසා මේවා ලැබිලා තියෙනවා. කුසලේ මම භුක්ති විඳලා ඉවරුණාම ඒවා ඉවර වෙනවා. අපි ආල නැද්ද විමාන වත්තු වල? දෙවිවරුන්ගේ විමාන නැති වෙනවා. තේජස් අඩු වෙනවා. ඒගොල්ලන්ගේ තියෙන ඒ කියන මය සාක්්‍ය භාවය අල්පේ සාක්්‍ය වෙනවා. චුත වෙනවා. මේ කතන්දර උණේ ඇයි? පින් ඉවර වෙච්ච නිසා, කුසල් ඉවර වෙච්ච නිසා, ඒවා ඒගොල්ලෝ භුක්ති විඳ නිසා. එහෙනම් අපිට අද රසායන පඩියක් අම්මනේ. ඒ පඩියෙන් අපි භුක්ති විඳින්න භුක්ති විඳින්න ඒ කුසලේ ඉවර වෙනවා. ඒ හැම කුසලයක්ම අපි පරිශීලනය කරන්න කරන්න, පාවිච්චි කරන්න කරන්න, ඒ කුසලේ ධාරිතාව අඩු වෙන්න ඒවා අයිමි වෙනවා. අපි රැස් කරනවා නෙමෙයි. අපේ කුසලයේ මේක අපි ළඟ තියෙනවා. අපිට මේක ගෙනියන්න බෑ. කුසලේ ඉවර වෙනකොට මේක කොහොමද ඉවර වෙනව? තවත් කෙනෙකුට මේ කන්සතු වෙනවාමයි. මේක ලෝකේ කාටවත් නවත්තන්න බෑ. අපි අපේ කරගත්තාම තමයි මේ ප්‍රශ්නේ අපට මේ බලපාන්නේ. දැන් අක්කර 25000ක් පෘථිවියේ තියෙනවා. දැන් ඉඩම් එක බිඳුවක්වත් මිනිස්සෙකුට නෑ. මේ මිනිස්සු කොච්චර නිදහස ඉන්නවද? හැබැයි ඉඩම් අයිතිකාරයා කොච්චර මානසික දුක් විඳිනවද? හැබැයි ආ දුක් විඳින්නේ පොළ කැලලකට සාපේක්ෂව නෙමෙයිද? ඔප්පුවක් තියෙනවා. සින්නක්කර ඔප්පුවගේ ඔප්පුවේ තියෙන අර පොළ කැලලනිසේ මොනසේ දුක් විඳින්නේ? මගේ ඉඩම, මගේ මායිම, මෙතන සත් වෙන්න බෑ, ඌර වෙන්න බෑ, මේ කියන්නේ මේ මායිම වෙනස් වෙන්න බෑ, කණු ගාගෙන ඒ වට බැඳගෙන ඒ වනිස විතරම රෑගෙන සුද්ධ කරගෙන දුක් විඳිනවා. අර පොළ කැලල නිසා. මේ හැමතැනම පොදු දෙයක් තියෙනේ පාසක මාත්‍ය. දැන් වාතය අපිට වෙන් කරන්න පුළුවන්. මේක මගේ වාතය. මේ ප්‍රමාණය උලන් කාටවත් ගන්න බෑ. එම වෙන් කරන්න පුළුවන්. වතුර වෙන් කරන්න බෑ. ඉරේලිය වෙන් කරන්න බෑ. අර ඉඩමට නීතියක් හදලා තියෙන නිසා දැන් ඒක වෙන් කරගෙන අපි ඉන්නවා. ඒකත් අර උලංග වාගේ වතුර වාගේ එහෙම තිබුණා මේකත් වෙන් කරන්න බෑ. ආර්ය ශ්‍රාවකයා නිතරම දකින්නේ සීමා සහිත නෙමෙයි. සීමා රහිතව දකින්න ඕනේ. සීමා සහිතව දකින්න එයා දකින්නේ මේ පැවත්ම අනුසෝතගාමිත්වයක් එයා දකින්නේ. සීමා රහිතව දකින්නවා එයා. මේ ලෝකේ ඉන්නේ ඔක්කොම අපේ ඥාතියෝ දෙමව්පියෝ පෙර සංසාරේ. කහාගේ ළඟ තිබුණාත් මොකද? මට ප්‍රාඩෝ එකක් නැහැ. උපාසක මාත්‍යාට තියෙනවා. පෙර සංසාරේ මගේ දෙමව්පිය ඥාතියේ සහෝදරය දරුවේ අපේ එකක් එක අපේ එකක්. ඒක ඉරිසියා කරන්න ඉරිසියා කරන්න අවශ්‍ය නැහැ. අම්මේ තාත්තේ නොවෙච්ච කෙනෙක් නැත්තම් අපේ දෙමව්පියෝ ළඟ ඒක තියෙන්නේ. හැබැයි අද අපි ඒගොල්ලෝ හඳුරන්නේ නැහැ. නමුත් ඔක්කොම අපේ පවුල. මුළු පෘථිවියේ ඉන්න සියලුම සත්වයෝ එකම පවුලක් වශයෙන් අපි කවදාද හිතන්නේ? අපි ළඟනේ ඔක්කොම තියෙන්නේ. රජකම කරන්නේ අපේ කට්ටිය. අර මා විශාල අක්කර ගාන කිමික ඒත් අපේ කට්ටිය. ඉරිසියා කරන්න ඉරිසියාව කැදෙන්නේ නැහැ. හේතුවක් නැහැ. ඒගොල්ලෝ අපේ නෙමෙයි. අපේ කට්ටිය මෙන්න මේ කට්ටිය. 20 දෙනෙක් ඉන්න අපේ ඥාතියෝ ඒ කට්ටිය අපේ. දැන් අපිට ඉරිසියාව කැදෙනවා. අර වත්කම් තියෙන කට්ටියට පොසත් කට්ටියට සාපේක්ෂව අපි ගැටෙනවා. ආර්යවරුන්ට සීමාවක් නැහැ. සීමාවක් තිබුණොත් අනුසෝතගාමි. සීමාවක් නැත්තම් පටිසෝතගාමි. ඇයි මේ සීමාවක් තිබුණොත් අනුසෝතගාමි කිව්වේ? සීමාවක් තියෙන හැමතැනම එයා ඇලෙනවා ගැටෙනවා. සීමාවක් නැත්තේ පුද්ගලයෙක් නැත්තම් විතරයි. පුද්ගලෙක් ඉන්න තැන සීමාවක් තියෙනවා. පුද්ගලෙක් නැති තැන සීමාවක් නැහැ. ඒ නිසා සීමා රයිතයි. එයා පටිසෝතගාමි. අල්ලා ගන්නද අමාරු, අත්හරින්නද අමාරු. මේ ලෝකේ අල්ලා ගන්න එක හරි අමාරු පාසක මාතේ. අනුසෝතගාමිත් හරි අමාරුයි. කසාද බඳින එක අමාරු, රාගේ නඩත්තු කරන එක අමාරු, පලි ගන්න එක අමාරු, එකතු කරන එක අමාරු, ඒවා නඩත්තු කරන එක අමාරු. ඒවා මගේ නෙමෙයි, කැමති කෙනෙක් කැමති එකක් අරගෙන යන එක නිදාස් වෙන එක අත්හරින එක හරි ලේසි, විනාඩි දෙකෙන් තුනේ කරන්න පුළුවන්. අද ලෝකේ හැමෝටම ලේසි දේ අමාරු වෙලා, අමාරු දේ ලේසි වෙලා. අරක බැට කාගෙන අවුරුදු 55 වෙනක රස්සාව කරගෙන අරක නඩත්තු කරනවා. නිදාසෙන්ද කිව්වා මේක කරන්න. නිදාසෙන්ද බෑ යාට. පලි ගන්න අවුරුදු 25ක් විතර පුල පුලා ඉඳගෙන හැම මොහොතෙම හැම අවස්ථාවෙම පලි ගන්නවා. සමාවත් දීලා යව අතරින් ඒක කරන්න. වෛරේ නඩත්තු කරන එක මිනිසුන්ට අමාරුයි. හැබැයි ඒක අමාරුයෙන් හරි කරනවා, අවුරුදු ගණන් කරනවා. සමාව දීලා අතරින් ඒක කරන්න මිනිස්සු. මේ ලෝකේ සරලම ක්‍රමය තමයි නිවන් මාර්ගය. ලේසිම ක්‍රමය නිවන් මාර්ගයයි. ඔක්කොම අත්හැරලා නිදහස් වෙන්න තියෙන්නේ. පවත්ම හැමදේම නඩත්තු කරන්න, එකතු කරන්න, පවත්වාගෙන යන්න තියෙන එක අමාරුයි. හැබැයි අමාරුවට උරු වෙලා මිනිස්සු සංසාරේ වැඩිපුරම කරපු දේලු වැඩිපුරම පුළුවන්. වැඩිපුරම එයන් කොටප කෙනාට මේ පොද වචනකට ඉන්න බෑ. අඟ දඟලනවා. එයා ගැස් දුවන්නේම මේ බත් මුට්ටියට නෙමෙයි, උදල්ලා තියෙන්නේ කොයිද කියලායි. අර වතුර දකින්නකට ඉන්න බෑ යාට. ඇයි සංසාරේ වැඩිපුරම පුරුදු කරලා තියෙන එකනේ එයන් කොටන එක. සංසාරේ වැඩිපුරම රාගේ පුරුදු කරලා තිබුණොත් හැමතිස්සෙම මිනිස්සුලා දකින්නකට රාගේ පේන්නේ. නැගිටිනකොට වාඩිනකොට ඇඳුම් වෙනස් වෙන තැන් හොඳට බලනවා යා. වැඩිපුරම සංසාරේ රාගේ පුරුදු කරලා තියෙන්නේ. වැඩිපුරම වෛරය පුරුදු කරපු කෙනාට තේ ටිකක් දෙන්න ඒත් තරහා එනවා. ඇයි මේ මනස තේ යන්නේ? එතකොට වැඩිපුර හදලා විසි කරන්න බැරි නිසා මට පොවන්න හදනවා. ඒකටත් වෛරය පානවා. ඒ මනස ටික හැයෙන්නේ අර තරහෙන් ඒක හැයෙන්නේ. ඇත්තටම මේ මනස ඇවිල්ලා මේ තේ ටිකක් හදන්නේ. හැබැයි යාට හිතෙනවා හදලා බීලා විසි කරන්න බැරි නිසා මට වක් කරන්න හදන්නේ මගේ කටට. ඒක තරහෙන් ආන්නේ. බත් ටිකක් කමුද? ඇයි බත් වැඩිද? බලන්න යාන උත්තරේ. ඒ කියන්නේ මේ බත් වැඩිද කියලානේ තරහය. ඒ ඇයෙනකොට යාට තරාවක් ඇයෙන්නේ. වැඩිපුර ද්වේෂය පුරුදු කරලා සංසාරේ. මිනිස්සු වැඩිපුරම හාරිය පැත්ත පුරුදු කෙරුවොත් හැමදාම හැයෙනකොට ඒක කමටාන. හැමදාම කමටාන. බත්ය කමද? ඒක සංසාරේ ගත්තා මේ දෙන්න හදන්නේ. ණය ගෙවන්න හදන්නේ. මම ණයකාරේ. මම ණය ගණ්ඩා දෙන්න බත් ටික. එයා ඒක ආර්ය දර්ශනෙන් දකිනවා. සම්මාවෙන් දකිනවා. ඒක නිවීමේ පණිවිඩයක් ලෙස දකිනවා. අපි සංසාරයේ අනන්ත ප්‍රමාණ මාර්ගේ වඩන්නේ නැතුව පැවැත්මට වැඩ කරපු නිසා, කෙලෙස් එක ජීවත් වෙච්ච නිසා අද මේ පැවැත්මට ඉපදිලා අපි පැවැත්මට උරු වෙලා වැඩිපුරම කරලා තිනවවා. පංචකාම පිනවන එක, පංචකාම වඩන එක. ඒ නිසා ඒක හරි ලේසි අපට. ඒකනේ කරලා තින්නේ, හරි ලේසි. දැන් අපි ලේසි දේ අමාරු කරලා අමාරු දේ ලේසි කරන්න ඕනේ. මැරෙන්නේ නැහැ කියලා විශ්වාස නම්, ලෙඩ වෙන්නේ නැහැ කියලා විශ්වාස නම්, වයසට යන්නේ නැහැ කියලා විශ්වාස නම්, පංචකාම ලෝකේ බැබළුනට කමක් නැහැ. ඒකාන්ත වශයෙන්ම කවදාරි මැරෙනවනම් එකතු කරලා වැඩක් නැහැ. තියලා යන්න වෙනවා. තියෙන දේෙන් සැනසෙන්න ඕනේ. ලෙඩ වෙනවනම් තවත් කෙනෙකුට කරදරින් සා නොකර ඉන්න ඕනේ. වයසට යනවනම් ඉක්මනට තරුණ කාලේ තියෙද්දි මිනිසත් භවයට වැඩ කරගන්න ඕන. නැත්තම් අන්තිම කාලේ වාඩි වෙලා කනගාටු වෙන්න තමයි වෙන්නේ. දුකට හේතුවක් ඒක. අනවශ්‍ය දේවල් හැමදේම කළා, අවශ්‍ය දේවල් එකක්වත් කළේ නැහැ. දරුවන්ට, ඥාතීන්ට, දෙමව්පියන්ට යුතුකම් 500ක් විතර කළා. එක කෙලෙසයක් නිරෝධ කළේ නැහැ. එක අඩුවක් අදාගත්තේ නැහැ. මරණ මොහොත ඇත්තටම මරණේ නෙමෙයි දුක. එයාගේ දුර්වලකම එයාට ඊට වඩා දුකයි. අද ගොඩාක් මිනිස්සු මැරෙන මොහොතේ හඬන්නේ, බැලපෙන්නේ, ඇස්වල කඳුළු වැටෙන්නේ මේ මැරෙන්න බයට නෙමෙයි. එතකොට තමයි ඒගොල්ලන්ට ගොඩක් දේවල් තේරෙන්නේ. කියන්න බෑ. මේ මේ අනිත්‍ය දේවල්ද මම ඔක්කොම කරලා තියෙන්නේ. දැන් ඉඩම් අපරාධෙම මෙච්චර කල මායින් නඩත්තු කළා. තියලා යනවනේ. මේක මන්ට එදා තේරුන්නේ නෑනේ. මෙච්චර කාලයක් අම්බ කළ කිසිම දෙයක් කළේ නැහැ. පෙන්ෂන් එකක් පොතේ දැම්මා, පන්ට් එකක් පොතේ දැම්මා, අර ආදායම් ඔක්කොම එකතු කළා, බැංකු 3-4ක account, මෙච්චර සල්ලි, මෙච්චර පොලි හම් වෙනවා. ඔක්කොම තියලා යනවනේ. දැන් මරුණාම මොකවත් නැහැනේ. අපරාධයි මම මේවා මේ ආයෝජනය කළේ නැත්තේ. මිනිසත් බවට වැඩක් කරගත්තේ පිනක් දාමක් කරගත්තේ නැහැ. කිසිම යාපතක් කරග මේ ඔක්කොම එකතු කළා මම ඇයි පොදි බඳලා තියාන්නේ කියේ. ඒව අන්තිම මොහොතේ තේරෙන්නේ. අන්තිම මොහොතේ තේරෙන නිසා යට ගන්න පියවරක් නැහැ. හැමදේම අත්හරින්න අවශ්‍යත් නැහැ. හැමදේම අල්ලා ගන්නත් අවශ්‍ය නැහැ. නිවෙනවා නම් ඒ නිවෙන ටික අල්ලා ගන්න. කැළඹෙනවා නම් කැළඹෙන ටික අත්හරින්න. ඔච්චරයි ධර්මය. හැමදේම අත්හරින්න කියන එකත් වැරදි. හැමදේම අල්ලා ගන්න කියන එකත් වැරදි. මම මේ පාත්‍රය අල්ලා ගත්ත නිසා මම නිවෙනවා. ඒ නිසා මම ඒක අල්ලා ගන්නවා. මේ කල්ලා ගත්තොත් කෝප්පේ මං කැළඹෙනවා. ඇයි ඒක නඩත්තු කරන්න බෑ ඒක. වැටුණත් කැඩෙනවනේ. ඒ නිසා මං ඒක අල්ලා ගන්නෑ. නිවෙන දේවල් අල්ලා ගන්න. ඉපදෙන දේවල් අත්හරින්න. මාර්ගයේ තියෙන එතන. රස්සාවක් කරනකොට ලාභයක් නැතුව කරන්න බෑනේ. ලාභයක් නැතුව කරන රස්සාවක ලෝකේ නෑනේ. අනේ පිටිසිටු මට ලාභ ලැබුවා. නිවෙන විදියට කරන්න. යහපත් ලෙස සම්බ කරන්න. ලද දෙයින් සැනසෙන්න, සෑයීමටපත් වෙන්න. ලෝකේ පළවෙනි කෝටිපතා හෝසතා වෙනවා කර නෙමෙයි අපේ අරමුණ විය යුත්තේ. ලද දෙයින් සෑයීමටපත් වීම. ඒකයි අරමුණ විය යුත්තේ. මිනිස් සිතක් පුතුජන සිතක් ලෝකේ කවදාවත් සනසන්න බෑ. රාගය සනසන්න පුළුවන්ද? වෛරය සනසන්න පුළුවන්ද? ලෝභය සනසන්න පුළුවන්ද? කිසිම දෙයකින් සිතක් සනසන්න බෑ. ඒ නිසා ලද දෙයින් සනසෙන්න එයා පුරුදු වෙනවා නම් දක්ෂ වෙනවා නම් එයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. ගෙදරට රුපියල් 1000ක් දීලා බලන්න දවසට සතිය දෙකක්. ඊට පස්සේ රුපියල් 1500ක් දීලා බලන්න සතිය දෙකක්. නැවත 1000 දීලා බලන රවනවා. 500ක් අඩුයි. නැවත රුපියල් 3000ක් දීලා බලන්න. 1500ට රවනවා. කොච්චර දුන්නත් කොච්චර ලැබුණත් සනසෙන්නේ නැහැ මිනිස්සු. සෑයීමටපත් වෙන්නේ නැහැ. ලෝකේ පළවෙනි කෝටිපතියා. දැන් හැමදේම වාලා නිකන් ඉන්න පුළුවන් නේ. තවත් අඹ කරන. තවත් අලුත් අලුත් දේවල් කරන. තවත් ආයෝජන කරන. මුළු මාපොළොවටම සල්ලි එකතු කරුවත් මිනිස්සු සැනසෙන්නේ නැහැ. මේ යථාර්ථය අපි දැනගත්තාම අපිට මිනිස්සුත් භවයේ තුල ජීවත් වෙන්න අවශ්‍ය ටික තිබුණා නැති. කාලා බීලා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය ටික තිබුණා නැති. අනිත්‍යගේ යාපත පිණිස රස්සාව කරන්න. ධර්මයට ගැළපෙන විදිහට යාපත් ලෙස සම්බ කරන්න. තමන්ට අවශ්‍ය දේ ඉරේ ටික තියාගෙන ඉතුරු ටික අනිත්‍යට බෙදන්න. සේවකයන්ට යුතුයකම් කරන්න, වගකීම් කරන්න, එයාගේ සැප දුක්ක බලන්න. ඒ කට්ටියත් බෝධිසත්වරු තුන්තරා බෝධියකින් කවදාරි නිවන් දකින්නවා. මොනම අඩුපාඩු තියෙන තේ අඩුපාඩු එලා දකින්න එපා. ඒ කට්ටිය කවදාරි එක හදාගනි. මේ ලෝකේ කවුරුරි මිනිස්සේ සතෙක් නිවන් දකින්න නම් තුන්තරා බෝධියකට එකකට එන්න ඕනේ යා. එතකොට මේ ඔක්කොම බෝධිසත්වරුනි. අබැයි දුර්වලයි. මේ බෝධිසත්වරු හරි දුර්වල බෝධිසත්වරු. තාම පාරමී හරියට පිළිලා නැහැ. හරියට පාරමී පටන් අරන්නේ. කවදරි ඒගොල්ලෝ ඒක තේරුම් ගනි. කවදරි ඒක වඩයි. හැබැයි මේ බෝධිසත්වරුන්ට අපි පාර දෙන්නේ නැහැ. එලා දකින්නේ. අනේ මේ බෝධිසත්වයාට ද්වේෂය වැඩි. අනේ මේ බෝධිසත්වයා වහාම කිපෙනවා. මේ බෝධිසත්වයා රාගය වැඩි. මේ බෝධිසත්වයාට ලෝභය වැඩි. ඕම දැකලා නිකා ඉන්නවා. ඒවා හදන්න යන්නේ නැහැ. එලා දකින්නේ නැහැ. පිටුපාන්නේ. පලිගන්නේ. ඒතර තමයි අපට වැඩ. අපි දුර්වල බෝධිසත්වයෙක් කෙනා එතකොට. අපිත් පතාගෙන යනවනේ. රාත්‍යලන් පිරිනිවන් පාන්න. දැන් අපේත් ලොක දුර්වලකමක් නේ. අපේ මාර්ගෙම යන තවත් කෙනෙක් එලා දකින්නවනේ අපි. අන්‍යාගමිකයෝ කියලා කවුරුත් නැහැ ලෝකේ. මේ සම්බුද්ධ ශාසනේ, ගෞතම බුද්ධ ශාසනේ මේ පෘථිවිය තුල යම් කිසි කෙනෙක් කොතන හරි ඉපදෙනවනේ. ඒ ඔක්කොම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයේ තමයි. ඒ අන්‍යාගමිකෙක් වෙන්න නම් මේ බුද්ධ ශාසනේ නැති වෙන තලයකින් ඉපදෙන්න ඕනේ. එතකොට අපි කියන්නේ අන්‍යාගමිකය පිටසක්වල කෙනෙක් කියලා. මේ පෘථිවියේ 204ක් තියෙන රටවල්. ඒ 204 තුල කොතන ඉපදුණත්, කොයි කන්දේ ඉපදුණත්, මූද මැද ඉපදුණත්, එයා මේ බුද්ධ ශාසනේ ශ්‍රාවකෙක් තමයි. බුදුහාඳුරු පිළිගත්තේ නැති නිසා එයා ටිකක් දුරස්සලා ඉන්නවා. පිළිගත්තොත් එයාත් ශාසනේ දායකයෙක්. අපි එහෙම දකින්න ඕනේ. අපි මිනිස්සු එලා දකින්නකොට පිටුපානකොට අපි දන්නේ මොනවද? අපේ සිත දුස්සිය වෙනවා. බුදුහාමුදුරුවෝ කවදාවත් මේ කට්ටිය අපේ කට්ටිය, අර කට්ටිය පිට කට්ටිය කියලා දැක්කේ නැහැ. එහෙම දකින්න බෑ මාර්ගය වඩන කෙනෙකුට. සියලු සත්වය නිවනින් සැනසෙන්න නම් එතන ආගම් ભેදයක් නැහැ. භාෂා ભેදයක් නැහැ. විජාතිකයක් නැහැ. ඔක්කොම ඉන්නේ සුවජාතිකයෝ. ඔක්කොම එකම જાතියක්, එකම පවුලක්. කුමක්දේ පවුල? තථාගත ශ්‍රාවක පවුල. ශ්‍රාවක ශ්‍රාවිකාව ඉන්නේ එකේ. මේ විදිහට පොදුවෙන් දකින්න ඕනේ. පරාර්ථකාමීව ලෝකයේ දකින්නට ඕනේ. හැම දෙය තුළින්ම නිවෙන විදියට අපි හැඩගැහෙන්න ඕනේ. කෙනෙක්ගේ දුර්වලකමක් තිබුණාම ඒ දුර්වලකමට දඬුවම් කරන එක එයා වෙලවන එක නෙමෙයි දක්ෂකම. එයාගේ දුර්වලකමේදී මම කැළඹෙන්නේ නැතුව ඉන්න මම දක්ෂ වෙන්න ඕනේ. බලන්න මේ දුර්වලකම මම කමටහන කරගෙන. එයාගේ මං ඉගෙන ගන්නවා. මොකද මේ වගේ දුර්වල චරිතයක් එක හැඩගැහෙන්න මම පුරුදු වෙනවා. මට ඉවස ගන්න බෑ තරහ. ඒක මැඩපවත්වනවා. ඒ චරිතවලට හැඩගැහෙන්න මං දක්ෂ වෙනවා. දැන් මගේ ශ්‍රේෂ්ඨ ගුණයක් මේක. ලෝකේ ඕනම පරිසරයක ඕනම සමාජයක ඉන්න පුළුවන් දක්ෂකමක් මේ වඩන්නේ. අර මනුස්සයා එක මට පුරුදු කරන්නේ. හරියට වෙලාවට එන්නෙම නෑ වැඩට. හරි දුර්වලයි. එයා එන්නේ පරක් වෙලා නම් කලින් ඇවිල්ලා එයාගේ වැඩ ටික මං කරනවා. අනිත්‍යට උදව් කරන්න ඒ බෝධිසත්වරුන්ට පීඨ වෙන්න. එයාගේ දුර්වලකම් අපි පිට දරාගෙන යනවා. ඒ කට්ටියකින් දුර්වල ඉතින් අදලා නෑ ඒවා. අදාගනි කවදරි. එහෙම ලෝකේ හොඳ නරක බලන්න ගියෝ. යාපත අයාපත් කියලා වෙන් කරන්න උනොත් මම විතරයි ඉතුරු වෙන්නේ. මට මං කවදාවත් විරුද්ධ වෙන්නේ නැති නිසා. සබ්බේ පුතුජන උම්මත්තක ලෝකේ හැම ළඟම දුර්වලකම් තියෙනවා. ඒවට අඩගැයෙන්න ඕනේ. ඒවට අඩගැයෙන එක තමයි බුදුදාම. අටලෝ දාමට අඩගැයෙන්න ඕනේ. ලාභ ලැබෙනකොට සතුට වෙනවා. අලාභ ලැබෙනකොට සතුට වෙන්න ඕනේ. ඒ දෙකේදීම සැනසෙන්න ඕනේ. ප්‍රශංසාවට සතුට වෙනවා. නින්දාවට සතුට වෙන්න ඕනේ. ඇයි? ප්‍රශංසාවෙන්දී කුසල් ගෙවෙනවා. නින්දාවේ දකුසල් ගෙවෙනවා. දෙකම ගෙවෙනකොට නිවනට ලං වෙනවා. දෙකම සතුටට කාරණාවක්. මුටිකන නිසා අකුසල් ගෙවෙනවා. සැප විඳින නිසා කුසල් ගෙවෙනවා. දෙකම ගෙවුනාම රාත්‍රල පිරිනිවන් පානවා. දෙකම අපේ මිනිසක් භවයට ආශිර්වාදයක්. දෙකම පිළිගන්නවා. කැමැති දේවල් වලට විතරක් නෙමෙයි අකමැති දේවල් වලටත් එකඟ වෙනවා. අපි කැමැති නැහැ මෙතනින් පාරක් හදන්න. නමුත් අර කට්ටියම කැමැති. ඒ කට්ටියට එකඟ වෙලා උදව් කරනවා. අටලෝදාම. ඒ අටලෝදාමට ඇඩ ගැයෙන්න ඕනේ. අටලෝදාමට ඇඩ ගැයෙන්න බෑ කියලා කියන්නේ එයා තුළ මාර්ගය වැඩෙන්නේ නැහැ. එයා යන්නේ වැරදි පාරක. කිසිම මොහොතක අටලෝදාමට කම්පා නොවන සිතක් යම් කිසි කෙනෙක් නිර්මාණය කරනවාද ඒගොල්ලෝ යන්නේ බුදුන් සරණ. ඒක බුදුන් දේශනා කරපු මාර්ගය. ව්‍යාපාරය තුළ තියෙන ප්‍රශ්න ඔක්කොම මන්තර විසඳන්න දැති. විවිධාකාරයි. ගුරුවරු විවිධාකාරයි. සේවකයෝ විවිධාකාරයි. එන ළමයි විවිධාකාරයි. අපෙත් එක වැඩ කරන පරිපාලකයෝ විවිධාකාරයි. හැම දෙයකම හැඩගැයෙන්න ඕනේ. ඒ හැඩගැයෙනවා. ලස්සනට හැඩගැයෙනවා. හැම දෙයක්ම යාපත් ලෙස දකිනවා. එලා දකින්නේ. ඒ දුර්වලකම් එකක්වත් විවේචනය කරන්නේ. අරයාගේ අඩුව මෙයාට කියන්නේ නැහැ. මෙයාගේ අඩුව අරයාට කියන්නේ. මෙයාගේ අඩුවක් දරා ගන්නවා. මෙයාගේ අඩුවක් දරා ගන්නවා. මෙයාටත් උදව් කරනවා. මේක දෙකම හැදගෙන ඉදිරියට යනවා. එයා දක්ෂ ශ්‍රාවකයෙක්. එයාට කියන්න පුළුවන් මම බුදුන් සරණ යන කෙනෙක්. එහෙම කිව්වම අපි සාදු කියන්න ඕනේ. එයා ශ්‍රේෂ්ඨයි. එහෙම කියන්න යට සුදුසුකම් තියෙනවා. දකින දකින හැමෝගෙම පලි ගන්නවා, වෛරය තියාගෙන ඉන්නවා. කට්ටියට පක්සයි, කට්ටියට අපක්සයි. එයා කොහොමද බුදුන් සරණ යන කෙනෙක් වෙන්නේ? දේවදත්ත සරණවත එයා යන්නේ. ඇයි? දේවදත්තේ කට්ටියට ඊට වඩා ගුණ තියෙනවා. එයා ඊටත් වඩා පල්ලෑ ඉන්නේ.